විශේෂයෙන්ම තව මාස කිහිපයකින් මැතිවරණයක් එනවා. අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මැතිවරණය. මෛත්‍රීපාල සිරිසේන මැතිවරණ ඡන්දය දුන්න අය කියනවා අපිට මැතිවරණයක් ඕන කියලා. දැන් මේක වැඩක් නැහැ. මේක කල්ලිකුතු භාණ්ඩයක් වගේ එක්ස්පයර් වෙනවා. මිනිස්සුන්ට උවමනාවක් තියෙනවා, කර්ණයන්ට උවමනාවක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිවරණයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුවක් ඉතාමත් ඉක්මනින් අවශ්‍යයි කියන එක මම මේ අවස්ථාවේදී කියනවා. අන්න ඒක තමයි ජනතා අභිප්‍රායය.